සම්මාව කියලා කියන්නේ නිවැරදි දැක්ම. මොන නිවැරදි දැක්මද? මොන නිවැරදි දැක්මද? නිවනට පිරිනිවන් පෑමට නිවැරදි දැක්ම. යථාර්ථය නෙමෙයි. ඒ වචන ගොඩක් ගැඹුරු, ඒක පැත්තකින් තියමු. නිවැරදි දැක්ම කියලා කියන්නේ තමන්ගේ පිරිනිවන් පෑමට තියෙන නිවැරදි දැක්ම. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ කිව්වට එයා වෙනස් කරන්නේ නැහැ. සෝතාපන්න ශ්‍රාවකයා ඒ සම්මාව තුළ ඉන්න කෙනා දන්නවා මේක වැඩුවොත්, මේ විදියට පුරුදු කරොත් ඒකාන්ත වශයෙන්ම නිවෙනවා. එයාට ඒක විශ්වාසයි. ඒක කොච්චර විශ්වාසද කියලා කිව්වොත් ජීවිතේ ගියත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ එයා. එච්චර විශ්වාසයි. එයාගේ නිවීමට ඒක එයා විශ්වාස කරනවා. ඒක තමයි නිවැරදිම සම්මාව කියන්නේ ඒක. රුපියල් 500ක් දුන්නම එනම් මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ තින් සංකල්පයක් තමයි. තව 500ක් දෙනවා. බුදුවරු හිටියයි කියලා කියනවා. ඉතින් කොහොම උප්පන්නේ? තව 500ක් තියෙනවා. ඕ ඉතින් බුදුවරු ඉන්නවායි කියලා මිනිස් සිටි ඒ කාලේ අපට කතාවක් කිව්වා. අති කතාවක් තමයි මේක. 500 දෙන්න මේ මනුස්සය වෙනස් වෙන. ඒක සම්මාවද? නෑ. ඒක සම්මාවක් නෙමෙයි. මුළු රටම ලියලා තිබ්බත් බුදුහාමුදුරන්ට විරුද්ධ වචනයක් කියන්නේ. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේට කැළලක් ඇති කරන්නේ. බීලා කකුල් අතරින් ඇවිදිනා මනුස්සෙක්. ඒත් බුදුහාමුදුරන්ට වචනයක්වත් කියන්නේ. භාග්‍යතුන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්නේ. මුළු ගමටම බයිනවා. එක මනුස්සයෙක් ලාන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කියන අර මනුස්සයා සෝතාපන්නයි කියලා. ඒ බීබද්ද හැමදාම බීලා මුළු ගමටම බයිනවා. පින්වත තථාගතයන් වහන්සේට බයිනවද? නැණි ස්වාමිනේ. කකුල් හතරෙන් ගියත් එයා බුදුහාමුදුරට නමස්කාර කරනවා. ඇයි? ඒ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවට කැළල් කරන්නේ නැහැ. දකින දකින ඔක්කොමද බයිනවා. බුදුහාමුදුර කිව්වම සාදු කියනවා. එයාට බයින්නේ නැහැ. ඒක තමයි එයාගේ සම්මාදිට්ඨිය. ඒක යට ඒක කොච්චර බිව්වත් ඒක එයාගේ කඩන්න බෑ. කොච්චර අසියෙන් හිටියත් බුදුහාමුදුරන්ට වචනයක් කියන්නේ නැහැ. අම්මා තාත්තාට බයිනවා. හැබැයි බුදුහාමුදුරන්ට බයින්නේ නැහැ. සම්මාදිට්ඨියයි. ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන පෑදීම කිසිම මොහොතක ඒ පෑදීම වෙනස් කරන්න බෑ. නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම කියන්නේ ඒක. තමන්ගේ පිරිනිවන් පෑමට. සෝතාපන්න ඵලයට, සකෘදාගාමී ඵලයට නිවැරදි දැක්මක් නෙමෙයි. පිරිනිවන් පෑමට නිවැරදි දැක්මක්. හැබැයි ඒක ඉමින් වැඩෙනකොට සමට එක ඵලයකින් දෙකකින් තුනකින් නවතින්න පුළුවන්. හැබැයි ආ දැකලා තියෙන දැක්ම පිරිනිවන් පෑමට. ඒක සෙලවෙන්න බෑ. සෝතාපන්න කෙනෙකු පුතුජන කරන්න පුළුවන්ද? බෑ. ඇයි? රිවර්ස් නෑ ඒකට. ඒක වන් වේ එකක්. ගියොත් පිරිනිවන් පෑමෙන් එළියට යන්න ඕනේ. ඒ පාර්ට් ඇතුළුන තායි එන්න බෑ. නෑ, ඒ ස්වාමීන් වහන්සේලා කියන දේවල්, දේශනා කරන දේවල් වරදක් වෙන්න බෑ. ගොඩාක් දුරට අපට තේරිලා නෑ. ඉතින් අපේ දෝෂයක් කියලා තමයි අපි ඒක හිතන්න ඕනේ. ඇත්තටම උන්වහන්සේලා මොනවද කිව්වේ කියලා අපි දන්නේ නෑනේ. සමහරට වඩපේක කියලා තිබුණා. අපට තේරිලා නෑ. දෝෂේ තියෙන අපේ. ගොඩාක් මේ සක්මන් භාවනාව තුළ කය ක්‍රියාවලිය තමයි දකින්න ඕනේ. කයේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය දැකලා සක්මන් භාවනාව ඉවර කරලා පස්සේ අනිත් ආයතනවලට ඒක ආයෝජනය කරනවා. කොහොමද? කයේ ක්‍රියාවලිය දැක්කා වගේ ඇසේ ක්‍රියාවලිය දකින්න ඕනේ. කනේ ක්‍රියාවලිය දකින්න ඕනේ. වචන ඇසිරෙනවනේ, වචන අසුර වුණානේ. ඒ වචනවල ඇසිරීම සහ වචන ඇසිරවීම, ඒ දෙකේම ක්‍රියාවලිය දකින්න ඕනේ. මනසේ ක්‍රියාවලිය දකින්න ඕනේ. දැන් වාඩි වුණත් සක්මන් භාවනාවක් තමයි වෙන්නේ. මේ විදිහට සතර ඉරියව්වෙන් වඩන්න පුළුවන් නම් තමයි මේ භාවනාව නිවැරදි. ඇවිදිනකොට වැඩෙනවා, ඊටපස්සේ මොකවත් වැඩෙන්නේ නැහැ. සක්මන් වලින් එළියට ආවට පස්සේ වැඩෙන්නේ නැහැ. ඒක සක්මන් භාවනාවක් නෙමෙයි. හරියට සක්මන් භාවනාව පුරුදු කරන කෙනා පිරිනිවන් පානකම සක්මන් භාවනා කරනවා. චක්කුපාල මහරහතන් වහන්සේ වගේ. කයේ ක්‍රියාවලිය දැක්කා වගේ මනසේ ක්‍රියාවලිය දකිනවා. ඔසවමි යවමි තබමි කියලා කියන්නේම කයේ ක්‍රියාවලියක් නේ. ඉතින් ඒ කයේ ක්‍රියාවලිය වගේ ඇසේ ක්‍රියාවලියක් තියෙනවා. හිමීන්සරේ බලනවා. ඔරෙන් දකින්නේ ඒ ක්‍රියාවලිය දකින්නවා. නිකන් ඕමනාවක් නැතුව දකින්නේ. ඒකත් දකින්නේ ඒ ක්‍රියාවලිය දකින්නවා. ආයතන හැම එකේම ක්‍රියාවලිය දකින්නවා. මේ පොට්ටබ්බේ මේ කය කියන මේ පටවි ධාතුවේ ක්‍රියාවලිය විතරනේ අපි දකින්නේ. ඒ අවබෝධයෙන් අනිත් ආයතන වල ක්‍රියාවලිය දකින්නේ නැහනේ. එහෙම දැක්කනම් ඒ මාර්ගේ වැඩෙනවා. මේක සර්වඥතා ඥාණයට තියෙන ප්‍රශ්නේ. මටත් දැනුනේ තේරෙන්නේ එහෙම බැලුවත් හොඳයි කියලා. ඒක සෑහෙන ගැඹුරු එකක්. ඇයි ඒත්තර දුර බලන්නේ? අඟුලිමාල වගේ හැමදේම ඒ සෙනේ නිරෝධ කරන්න පුළුවන් නම් ප්‍රශ්නේ ඉවරයි. ඇයි යටිපතුලට යන්නේ? අපි කියන වරපිට නිවෙන්න අවශ්‍ය ටික දැනගත්තාම ඇති. ඒක මගේ අවවාදය. ඔබ වහන්සේ පිළිගත්තොත් වඩා ශ්‍රේෂ්ඨයි. නොපිළිගත්තොත් ඊට වඩා ශ්‍රේෂ්ඨයි. හේතුව නොපිළිගත්තත් ඔබ වහන්සේ ගොඩාක් දේවල් දැනගෙන බුදු වෙනවා. පිළිගත්තත් ඔබ වහන්සේ මේ මේ භවයේ රහත් වෙනවා. දෙකම තමන්ට නිවෙන්න අවශ්‍ය ටික දැනගත්තාම ඇති. එතනින් එයාට යමක් දැනගන්නවයි කියලා කියන්නේ එයාගේ නිවීම එයා ප්‍රමාද කරනවා. ඒ ඒක නිරෝධ කරන්න එපා. ඒ දැනුම අවබෝධය නිරෝධ කරන්න එපා. ඒක නිරෝධ කරන්න බෑ. ගොඩාක් දේවල් දැනගත්තාම ඒව අස්සෙනකම් යට සසරේ යන්න වෙනවා. ඒක අත්අවුරුදු රාතන් වහන්සේලා ටග්ගල බී වෙනවා. වයසක කට්ටිය රාත්‍රන හරි අමාරු. ඇයි? ඒ කට්ටිය එකතු කරලා වැඩි. දරුවේ දකිනකොට මස් පිටු වෙවුලනවා. අපේ මිනිබිරිය වාගේ. වඩා ගන්න ඕනේ. නමුත් වඩා ගන්න බෑ මේ මානකම තියෙනවානේ. ඉතින් කේල් ගෙඩියක් දෙනවා. යන ගමන් පොඩි ටච් එකක් දෙනවා. පොඩි වවා කොහොමද කියලා හොඳට උරතල් කතා කරන. ඒකෙන් පොඩි චූන් එකක් ගන්නවා. ඇයි වඩා ගන්න බැරි එක අරකින් පිරිමා ගන්නවා. එහෙනම් අපේ චරිතය හදන්න ඕනේ කොයි විදියටද? අපගේ නිවීමට අවශ්‍ය ටික ගත්තාම ඒක නිවෙනවා. ඊට වඩා ගන්ඩ ඉපදෙන වාර ගන්න වැඩි. අපි සසරේ ගොඩාක් රැඳෙන්න එකතු වෙන ප්‍රමාණයත් වැඩි. නිවෙන්න අවශ්‍ය මොනවද ඒ ටික ගත්තාම ඇති. තරුපයි හොටල් එකට ගිහලා බුෆේ කියලා කියනවනේ රුපියල් 250ක් දීලා ඇතුළට ගියාම ව්‍යංජන ಜಾති 40ක් විතර තියෙනවා, බත් වර්ග 25ක් විතර තියෙනවා. සේරම ටික වැළඳුවොත් මොකද වෙන්නේ? ඇතුළෙම මේ අපවත් වෙනවා. එක්කෝ බඩවැල් පුපුරනවා නැත්නම් බඩ පුපුරනවා. එතනම ඉවරයි. ගියාම ඉදියාප්ප පාක් ගත්තා, කිරියෝදි ටිකක් ගත්තා, සම්බෝල් ටිකක් ගත්තා. ප්‍රතිවේක්ෂාව කරා වැළඳුවා. පාඩු යාවා. කිසිම අවුලක් නැහැ. හැබැයි අතන තිබිච්ච සේරම ටික ට්‍රැක්ටරයකට විතර පුරවන්න පුළුවන්. ඩීමෝ බට් එකට බත් තිනවා. ඔක්කොම වළඳන්න යන්නේ නැහැ. එimhe වැළඳුවත් අපවත් වෙනවා. 84 දාම වඩන්න බෑ. එකයි වඩන්න ඕනේ. ඒක පෙර සංසාරේ වඩපු එකක් වෙන්න ඕනේ. හොඳට තේරෙන එකක් වෙන්න ඕනේ. ඒක වැඩුවම ඉවරයි. සම්මාදිට්ඨි ක්‍රම 1000ක් තියෙන්න පුළුවන්. අපට අවශ්‍ය දිට්ඨිය මොකද්ද? මට වඩාත්ම සරලව තේරෙන දිට්ඨිය මොකද්ද? ඒක තමයි වඩන්න ඕනේ. එහෙම නැතුව සරියුත්තාන්දරෝ වෙන්න ගියොත් ඒක වෙන්න බෑ. ඔබ වහන්සේගේ කමඨාන ඔබ වහන්සේ දන්නවද? ඔබ වහන්සේ බුද්ධානුසතිය වඩලා බලන්න, සතර සටිපට්ඨානය වඩලා බලන්න, ඔබ වහන්සේ විදර්ශනා වඩලා බලන්න, ඒ එකකින්වත් ඔබ වහන්සේ නිවෙන්නේ නැහැ. ඒ හැම දෙයකටම ඔබ වහන්සේගේ ප්‍රඥාව වැඩි වෙනවා, අවබෝධය වැඩි වෙනවා, එන්නෙන්ද ඔබ වහන්සේට එකතු වෙන ප්‍රමාණය වැඩි. අනිත්‍ය වඩලා බලන්න, ටග්ගල නිවෙනවා. ඔබ වහන්සේ එකතු කරන දැනුම අනිත්‍යයි, අවබෝධය අනිත්‍යයි, ගවේෂණය අනිත්‍යයි. මේ හැම මොහොතක් ගානේ ඔබ වහන්සේගේ යම්කිසි අධ්‍යාපනයක් දැනුමක් දිනු වෙනවා නම්, යමදේම අනිත්‍යයි කියලා ඔක්කොම නිරෝධ කරලා බලන්න. ඉටුපයට නිවෙනවා. මම ලෝකේ කිසිම දෙයක් ගවේෂණය කළේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් දැනගන්න උත්සාහ කළෙත් නැහැ. ඒ නිසාද දන්නේ හැමදේම තේරෙනවා. ඉල්ලන්නාට කවදාවත් ලැබෙන්නේ නැහැ. එපා කියන මනුස්සයට හැමදේම ලැබෙන්නේ. ඒක විශ්ව ධර්මතාවයක්. රාත් වෙන්න ඕනේ කියලා ඔබ වහන්සේ ඔළුවෙන් ඉටගෙන කමටන් වඩන්න. රාත් වෙන්නෙම නැහැ. ඕනේ නැහැ මේ රාත් ඵලයත් ඕනේ නැහැ. මේ ඔක්කොම දුකයි ඔක්කොම මොකවත් ඕනේ කියලා තන එතනම රාත් වෙනවා. ඇයි රාත්ුන් නැත්තේ? රාත් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු තිබිලා. ඒක අත්හැරිච්චාමලු රාත්ුනේ. නෑ රාත් වෙන්න ඕනේ කියන ඒ ආසාව බලාපොරොත්තු අවශ්‍යතාවයත් කෙලෙසයක් තමයි. ඒක නිරෝධ වෙන්න ඕන රාත් වෙන්න. රාත් වෙන්නෙම නැති වෙනකොට එයාට කලකිරේ ඒක අත්හැරිනවා. අත්හැරිච්ච දවස රාත් වෙනවා. හැබැයි ඒක කලකිරෙන්නේ නැතුව අල්ලන්න තාක්කල එයා රාත් වෙන්නේ නෑ. ඔබ වාසේ කල්පනා කළ තීරණේ කළාද? පිරිනිවන් පෑමට හැමදේම අත්හරින්න පුළුවන්ද? ටික සංකීර්ණයි ප්‍රශ්නේ නේද? එහෙනම් අද උත්තර දෙන්න එපා. මම දන්නවා ඒ ටික. කියන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක් ගවේෂණය කරන්න යන්න එපා. ලෝකේ කිසිම දෙයක් දැනගන්න යන්න එපා. තමන්ට දැනෙන ටික ඒක දැනගන්න. පුළුවන් තරම් අස් කරන්න, රැස් කරන්න නැතුව ඒක පුරුදු කරන්න. ශ්‍රේෂ්ඨ කමඨාන. ඒක මම කිව්වේ නෑ, ඔබ වහන්සේගේ කුසලයට ඒක කියුණා මට. ඒක වඩන්න. ඒක තමයි ඔබ වහන්සේගේ මාර්ගය. වෙන කිසිම දෙයකින් ඔබ වහන්සේ නිවෙන්නේ නෑ. පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. ගවේෂණය කරන්න කරන්න දැනුම වැඩි වෙනවා. ඔබ වහන්සේත් එක්ක ලෝකේ කාටවත් තර්ක කරන්න බෑ. සමහර උපාසක කට්ටිය තර්ක කරන් බැරි ගෑනවා. ඒ තරම් ඔබ වහන්සේගේ දවස ගානේ ඒක වැඩි වේගණ යන්නේ. ඒ වැඩි වීම තමයි ඔබ වහන්සේගේ නැවත උප්පත්තිය. ඒක තුල ඔබ වහන්සේට පැවැත්මක් නිර්මාණය වෙලා තියෙනවා ඔබ වහන්සේ දන්නේ. ඒ දැනුම අවබෝධය, ඒ ප්‍රඥාව, ඒ දාම් දක්ෂකම් ඒව තුල ඔබ වහන්සේ සසර දික් කරනවා. ඔබ වහන්සේට ඒක තේරෙන්නේ නැහැ. ඒක තුලින් ඔබ වහන්සේ නැවත උප්පත්තිය හදනවා. ඒ ඔක්කොම අස්කරන්න. පොඩි ළමෙක් වාගේ වෙන්න. හැමෝටම පෙරදෙන්න. පැරදිලා සතුටු වෙන්න. ඇයි මම පැරදුනොත් තව කෙනෙක් දිනනවා. ඒ දිනුම මම දුන්නේ. ඇයි මම පැරදිලා යාට දුන්නේ? මං දින්නොත් ඒක මගේනේ. එහෙනම් මම පැරදිලා මං යාට දානයක් දෙනවා. ජයග්‍රහණි. ඒ ජයග්‍රහණි එයා සතුටු වුණාට ඒකේ අයිතිකාරයා මම. මම තමයි ඒක පූජා කළේ. ඔවම පැරදිලා සතුටු වෙන්න. අනිත් අයට වඩා යටහත් පාත් වෙලා කීකරු වෙලා නියතමානි වෙලා අවතක් සේරු වෙලා ඒකෙන් සතුටු වෙන්න තෘප්තිමත් වෙන එක තමයි මාර්ගය. ඒගොල්ලෝ හරි ශ්‍රේෂ්ඨයි ලෝකේ. හැමෝටම වඩා මම උතුම් කියලා කියනවනේ. ඒගොල්ලෝ හරි අපිලිකුල් ලෝකෙට. පිලිකුල් ඒගොල්ලෝ. පිලිකුල්. අපිලිකුල් වෙන්නේ කොහමද? මේ ලෝකේ හැමෝටම වඩා තමන් අවතක් සේරු වෙන්න ඕනේ. වටිනාකමෙන් අඩු වෙන්නේ. ඒගොල්ලෝ තමයි අපිලිකුල් වෙන්නේ. ලෝකේ හැමෝටම වඩා මම වටිනවා කිව්වොත් ඒගොල්ලෝ පිලිකුලක් ලෝකෙට. ආර්ය ගුණ ධර්ම මේ විදිහටයි තියෙන්නේ. මේ ලෝකේ කවුරුත් දෙවෙනි නෑ. ඔක්කොම තුන්තරා බෝධියකින් එකක් පතා වෙන බෝධිසත්වරු. කවුද මේ ලෝකේ අවතක් සේරුවට ඉන්නේ? කවුරුත් නෑ. අඩු කුලේ වැඩි කුලේ කියලා එහෙම එකක් නෑ. ඒක අපි අදාගත් එකක්. එහෙම එකක් නෑ. ඔක්කොම බෝධිසත්වරු. හොඳ වැඩ කළා එනිසා හොඳ තැනක ඉන්නවා. නරක වැඩ කළා නරක තැනක ඉන්නවා. එච්චරයි. ඒක ලොකු වෙනසක් නෑ. කවදරි ඒගොල්ලෝ පාරමී පුරයි. ඒකෙන බෝධියට යයි. එතනින් ඒගොල්ල පිරිනිවන් පායි. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි එලා දැකලා මොකටද නිකන් අහක තියෙන කර්මයක් ගොඩ නගා ගන්නෙ? කිසිම කෙනෙක් අපිට එලා දකින්න අවශ්‍ය නැහැ. වැරදි නැහැ. වැරදි නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ පාරක් වැරදි නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ මාවත ඒ පාර නිවැරදිව ඉක්මනට යන්න දක්ස නැහැ. ඉතින් ඉමින්සරේ යනවා. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. දැනුත් යන මාර්ගය තුළ යමක් වැඩෙනවා. ඒ වැඩෙන මාර්ගය තුළ නිවීම මේක තමයි නිවැරදි කරන්නේ. මේක ඇදුවොත් නිවෙනවටක් ගාලා. හැමදේ තුළම අනිත්‍ය දකින්න ඕනේ. පවතින නැති ලෝකයක් තුළ අපි යමක් පවත්තන්න හදනවා. දැන් මම මේ ලෝකේ ඔක්කොම ටික දැනගත්තා කියමුකෝ. දැන් මම මැරෙනවා. ආයි ඉපදෙනවා. ඒ දැනගත්ත ටිකට මොකද වෙන්නේ? ආයි මුලින් ඉඳලා ඒක කටපාඩම් කරන්න එපා. එහෙනම් මේක වැඩක් නෑ. නිකන් ඉස් වේසක් මේක. නිකන් උලන් අල්ලන්න කරන මාංශය වගේ. ඇඟිලි රිදෙන උලන් අහුවෙන්නේ නෑ. එහෙනම් මේ දැනුම මට මෙතනට විතරනම් මේක නැවත ගෙනියන්න බැරි නම් මැරෙනකොට මේ උපාධි සාති ඔක්කොම ඉවර ආයි මුලින් ඉඳලා උපාධිය ගන්න ඕනේ. අර සාතිකේ ගන්න බෑ. ඒක වළංගු නෑ. එහෙනම් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා දැක්කාම අර කින මාන්නේ හැදෙන්නේ නෑ. ඒ ධර්ම දැනුමට වටිනාකමක් හැදෙන්නේ නෑ. ඒක නඩත්තු කරන්නේ නෑ. ඒක පාවිච්චි කරලා කෙනෙක් අසරණ කරන්නේ නෑ. ඒ වගේ ಗುಣ අපි තුල වැඩෙනවා. ඒක තමයි මාර්ගය. මම කියනකම් ඉවස ගන්න අපහසුද? අපහසු නම් කියන්න. මං ඒ ටික ආගෙන ඉවරලා ඊට පස්සේ කියන්න. පාසක මාත්‍ය සතියෙන් බලනවා. කාන්තාවක් සිටිවිල්ල කියන හොඳට ආ ගන්න. කාන්තාවක් කියන අපි ගොඩක් කැමති ඉස්කෝලේ යන කාලේ පෙම්බැලිච්ච කෙනෙක්. දැන් එයා කිරියම්ම කෙනෙක්. දරුවා 7-8 දෙනෙක් ඉන්නවා. නමුත් අපි එයාව මතකෙති න අවුරුදු 18 කාලෙනේ. එයා මතකෙටෙනවා. සතියෙන් දකින්න එක. එයා වඩා ගන්නවා. ඒකත් සතියෙන් දකින්න. අනාචාරය ඇසිරෙනවා. ඒකත් අපි දන්නවා මේ මම දසසිල් අරන් ඉන්නේ. නමුත් ඒ සිතිවිලි අයින් කරන්නෙම නෑ එයා. හරි කැමැත්තෙන් ආසාවෙන් අනාචාරය සිතිවිලි වලින් ඇසිරෙනවා. දැන් මේක කුසල්ද අපසල්ද? අවංකවම කියන්න. මොකද්ද ඒක? සතියෙන් හිටියේ. බුදුහාමුදුරු දේශනා කරන සතියෙන් හිටියත් කර්ම හැදෙන්නේ නෑ. හැබැයි සතියෙන් හිටියොත් කර්ම හැදෙන්නේ නැත්තම් දැන් මේකට කර්ම හැදුනේ ඇයි? මේකට කර්ම හැදුනේ ඇයි? තේරුන්නේ නැහැ. තේරුම් කරන්න මට පුළුවන් විදියට. උපාසක මාත්‍ය ඒ කාන්තාවත් එක්ක අනාචාරය ඇතිරිනකොට උපාසක මාත්‍ය 100න් හිටියානේ. හැම මොහොතක්ම හරියට 100න් දැක්කනේ. ඒ නිසා උපාසක මාත්‍යට කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි අනාචාරය ඇතිරුනේ අරයත් එක්ක. හැබැයි එයා 100න් හිටියද? එයා වෙන වැඩක උයනවා පියනවා ටීවී බලන මොනවාරි. හැබැයි ඒ මොහොතේ එයා 100න් හිටියේ නැහනේ. එයා සම්බන්ධෙන්න හිතුවේ. එහෙනම් එයාට කර්ම හැදෙනවානේ. එයා ගැන නිතර නිතර අනාචාරයෙන් එම ඇසිරෙන්ද ඇසිරෙන්ද ඒ කර්ම රැස්සලා එයා ඒ වගේම අනාචාරය ඇසිරෙන ගණිකාවක් වෙලා ඉපදෙනවා ඊළඟ සංසාරේ අනාගත භවවල. එතකොට එයා අනාචාරය ඇසිරෙන්ද ගණිකාවක් වෙන්න කවුද හේතුවක් උනේ? දැන් කර්මයක් හැදෙනවද නැද්ද? එයා ඒ තත්ත්වෙට පත් උනේ මේ චෛතසික නිසා නම්. මේක 100න් නම් හිතුවේ. මේකට කර්ම ඇදුන්නේ නැහැ. නමුත් එයා එතනට පත් වුණාම එයාගේ චරිතය ඒ විදිහට අපහසුතාවයට, නිඳාවට, අප්‍රසන්න භාවයට, අගෞරවයට පත් වුණාම ඒ හැම දෙයකටම හේතුව අපි හිතපු එක. ඊපස්සේ ඇදෙනවා අපට. සතියෙන් ඉඳලා ඉවරකත් කරගත්ත මනුස්සට එහෙම එකක් හිතෙන්නේ නැහැ. රාතේකට හිතෙනවද? හිතෙනවා නම් එයා රාත් වෙලා නැහැ. ඒ නිසා නිවීමට ගැළපෙන දේවල් සතියෙන් බැලුවාම කර්ම හැදෙන්නේ නැහැ. ඒක 100%ම ස්ථිරයි. හැබැයි නිවීමට ගැළපෙන්නේ නැති හේවා අර මනුස්සයාට ගාන්න ඕනේ. ඒ ගාන එක 100ෙන් හිතනවා. ගාන එක 100ෙන් හිතනවා. ඒ නිසා අපට කර්ම හැදෙන්නේ නැහැ. ගානවා කියලා එකක් හිතුවා නේද? ඒ නිසා කොහෙන් හරි ආ ගුටි කනවා. එයාට ඒ කර්ම හැදුවානේ. ඒ ගුටි කන්නේ අපි නිසා. ඊටපස්සේ කර්ම අපට දෙනවා. අපි ඒක 100ෙන් ඉන්නේ නැයි. එයා ගුටි කන එක අපි දැක්කද? එයා ගුටි කාපේක අපි දන්නවද? නෑ. දැක්කෙත් නෑ, දන්නෙත් නෑ. එහෙනම් එයා ගුටි කනකොට ඒ ගුටි කාපු කර්මය මගේ නිසා මම නොදැනුවත් දැන් 80ෙන් මට කර්මයක් හැදෙනවා. යනකොට මේ මිනිස්සු මට ගානවා. මොකද හේතුව කියලා බලවනම් මං වාගෙම කෙනෙක් ඊයේ ඒ ගමේ හොරකම් කරලා දුවලා තිනවා. ඒ මිනිස්සු ඇඩරුවෙන් දැක්කම මෙයා තමයි කියලා ඉවරලා ඉතල ගහලා තිනවා. පස්සේයි දැනගන්නේ මම නෙමෙයි ඒ කියලා. පස්සේ සමාව ගන්නවා. අපිත් කල්පනා කරනවා මොකක්ද දන්නේ මේ ප්‍රශ්නේ. මේක අලුත් ප්‍රශ්නයක් නේ. ඒ කට්ටියම ආවා හොඳට ගැව්වා. පස්සේ කෙනෙක් කළා කොකෝ මුණ බලමු. මෙයා නෙමෙයි පුතේ කියලා කිව්වා. මේනම් සමාව වෙන්න කිව්වා ගියා. ඒතර ගුටි කාපයකට කිසිම නැ නේ එක. ඇයි අර කර්මය ඇවිල්ලා තියෙන්නේ? සම්මා සතියෙන් ඉන්න කර්ම හැදෙන්නේ නැහැ. ඒක සම්මාව තුලම ඉන්න. මිත්‍යාව තුල සතියෙන් හිටියා මේක කොහොමද සම්මා සතිය වෙන්නේ? සම්මා සතිය තුල ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවද? නැහැ. එහෙනම් සම්මා සතිය නැතුව එයා සතියක් වඩනවා. ඒක තුල කෙලස් තියෙනවා. හැබැයි ඒක සම්මා නෙමෙයි. ඒක සතියක් තමයි. හැබැයි ඒක තුල පවතින්නේ මිත්‍යාවක්. එහෙනම් ඒකේ කර්ම හැදෙනවා. උපාසක මාත්‍යගේ ෆෝන් එක හොරකම් කරන්න මම 100ෙන් හිතනවා. මේක කොමරි ප්ලෑන් කරනවා මම. උපාසක මාත්‍යට මේක ගැන අනිත්‍ය කියනවා. ෆෝන් වල තියෙන දුක කියනවා. ඒක තුල තියෙන තරංග වලින් ඇතිවෙන ආපදා ටික කිව්වම උපාසක මාත්‍ය කොමරි ෆෝන් එක අයින් කරනවා. එතකොට එනම් විසි කරන්න එපා. ඉතින් සාසනය වැඩකට හොදයිනේ. එනම් මෙතන තියලා යන්න කියනවා. තියලා ගියාම ටක්ගල අර ගන්නවා. දැන් මේම ප්ලෑනක් මම ගන්නවා. මේම කල්පනා කරනකොට ඒ කල්පනා කරන හැම චෛතසිකය තුළම ලෝභය තියෙනවද නැද්ද? හැබැයි සතියෙන් කල්පනා කරන්නේ කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි උපාසක මාත්‍ය ෆෝන් එක වෙන කවුද හොරකම් කරනවා? ඇයි? ඒක ගන්න ඒක අයිමි කරන්න මම එකක් හිතුවනේ. ඒ කර්මය නිසා ඒ ෆෝන් එකට කර්ම ඇදුනා. හොරකම් කළා. ඒ අයිමුනේ කවුරු නිසාද? මන් නිසා. එහෙනම් දැම්මට කර්මයක් ඇදෙනවද නැද්ද? කර්ම විශ්ය ගොඩාක් සංකීර්ණයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒවා වැඩිපුර සාකච්ඡා කරන්නට ඒක ඔළුවට හරි වේසයි කියලා. නමුත් අවශ්‍ය ටික අපි දැනගත්තාම ඇති. සම්මා සතිය තුළ කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි ඒක සම්මා විය යුතුයි. සතියෙන් ඉන්නවා සතියෙන් ඉන්නවායි කියලා සතියෙන් හැමදේම කල්පනා කරන්න බෑ. ඒ කල්පනා කරන හැම දෙයක්ම සම්මාවට අයිති නැහැ. ඒක සම්මාවට අයිති නැහැ. සම්මාව තුළ කෙලෙස් නැහැ. එහෙනම් කර්ම හැදෙන්නේ නැහැ. අපි සතියෙන් බලනවා කියලා කෙලස් ටික සතියෙන් බැලුවාම ඒක සම්මාවටයි තියෙන. එහෙනම් කර්ම හැදෙනවා. අද නැති වුණත් කවදාරි හැදෙනවා. දැන් අපි කතා කරනකොට එක එක ඒවා කල්පනා වුණානේ. ඒක තමයි සතිය නැතුව කරන එක. සතියෙන් කරන එක ඒ කියන හැම වචනයක්ම 100ෙන් ඉන්න එක. ඒ 100ෙන් ඉන්නකොට ඒක හැයෙන්නේ අතනින් නෙමෙයි මෙතනින්. මම කතා කරන එක මෙතනින් හැයෙන්නේ තමන් තුලින් හැයෙනවා ඒක. තමන්ගෙන් එළියට යන්නේ ඒක සතිය. ඉන්නකොට එකපාරට කල්පනා චෝදේ පාන්දර ඒ ඔක්කොම අසතිය. ඒ කියන්නේ ඒක 80ය. සතිය නෑ 100 නෑ කියලා කියන්නේ ඒක. එහෙම කල්පනා වෙන හැම එකක්ම සතියෙන් පිට ගියා. තරමක් දුරට නිවැරදි. කෙලෙස් වලට ගොඩාක් කැමති කෙනාට 80 කියන එක හරි සතුටුදායකයි. රටේ නැතිව කල්පනා වාඩිවලා මෙනේ කරනවා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා බණ කියන අය. නමුත් එහාට ඒ වේස දැනෙන්නේ නැහැ. ඇයි? ඒ අවිද්‍යාව තුල ඉන්න කෙනෙක්. කෙලෙස් වලට ගොඩාක් කැමති කට්ටියට 80 තමයි ලියට සතුට. වාඩිවලා ඉතින් මවනවා. එක එක ඒවා මවනවා. මම කොහොම හරි තව අවුරුදු දෙකකින් අර ළමයි දෙන්නව කොහොම හරි ලොකු කරලා. පස්සේ මම මාන වෙලා. දැන් තාම ළමයි පොඩි. ළමයි ලොකු වෙලා බන්දලා දීලා මාන වෙලා. ඉරිදි වඩලා වැයි වලාකුළුවකට ගිහිල්ලා ඒකේ වාඩි වෙලා ලවුඩ් ස්පීකරේ දාලා බණ කියාගෙන වැයි වලාකුළුවෙන් යනවා මම බණ කියාගෙන යන්නේ හැම රටක් ගන්න යනවා බණ කියාගෙන එහෙම කැරකිලා අනිත් පැත්තෙන් ඇවිල්ලා මගේ තැනට එනකොට ඉමින්සරේ පාත් වෙනවා මම. ඒකෝර දැන් මේක කල්පනා කරන්නේ කොහොමද මේ දරුවා ඩොක් වෙලා කසකද බඳලා දීලා මහාන වෙලා ගිහිල්ලා කමටාන් වඩලා ඒ කාරණේ සන්තෝෂයට එයා ඒක අම්ම පියවරක්ම හරියට විඳිනවා යා කෑම ඕනේ නැ මේක ඉස්සලා කල්පනා ඇයි ඒක හරි ආසයි ඒ වෙලේ කවුරු හරි ඇවිල්ලා දොරට තට්ටු කෙරුවොත් සමහරට ගඩොල් භාගයක් එන්න පුළුවන් කවුළුවෙන්. ඇයි ඒ තරම් තරහා යනවා? ඇයි ඒ ඉන්නේ කඩන්න කැමති නෑ යා. කිසිම බාධාවක් නැතුව කිසිම කෙනෙක් කතා නොකර එයාට නිදහසේ ඒක කල්පනා කරන්න. ඒ මෝහය තුල ඉන්න ඕනේ, විඳින්න ඕනේ ඒක. එනං තවත්ම තුල ඉන්න කෙනාට අසීය කියලා කියන්නේ එයාට මේ ලෝකේ වටිනාම දේ, සතුටුම දේ. හැබැයි නොපවත්ම තුල ඉන්න කෙනාට අසීය හරි කරදරයක්, හරි වේසක්. පොඩ්ඩක් අයියෝ බලන්න ආයි මේ සිතවිල්ල දීවනේ. මොකද දන්නේ මේක 100න් ඉතින. එයා හරියට කම්පා වෙනවා. හරියට වේස වෙනවා. නැවත නැවත සතිය පීචවනවා. සතිය තුල ඉන්න එක එයාට හරි සතුටුයි. අසීය තුල ඉන්න එක හරි වේසයි. ඒ වගේම තමයි කෙලස් ඇතුල ඉන්න කෙනාට සතියෙන් ඉන්න කෙනා උල තිබ්බා වගේ. සතියෙන් ඉන්න කෙනා ආම්ද්‍ර එකක් අල්ලගෙන ආම්ද්‍රන්ට ඕන ආම්ද්‍ර සතියෙන් ඉන්න එපාය. අර තාරාවගේ පිටරේ කිකිලිට තිබ්බා වගේ උන්වහන්සේ කැමැතිල සතියට ඉතින් හපිය හිටෝලා තියෙන සතියෙන් ඉන්න කියලා. ඉතින් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ ආම්ද්‍ර. එයාට ඕනේ ඉදිරිය පාඩුවේ ඉන්නලු. එන යා කෝපලද කැමැති සතියට නෙමෙයි අසීයට කැමැති. පෘතුජනයා අසීය තුල සතුටු වෙනවා. සැනසෙනවා. ආර්ය කෙනා සීය තුල සැනසෙනවා. දෙන්නේ දෙකක් කරන්නේ. ඒක එයාගේ පුතුජන ස්වභාවයට ආර්ය ස්වභාවයට සාපේක්ෂව තීරණය වෙන එක. රංග පෑම ප්‍රශ්නයක් නෙමෙයි, අපි රංග පාන එකයි ප්‍රශ්නේ. අපි නලු නිලිය වෙනවනේ. ආම්ද්‍රුන්ගේ චරිත රඟපානවා, ගෙදරට කතා කරනක දරුවාගේ චරිත රඟපානවා, දායකයා එනකොට ඉල්ලා ගන්න චරිත රඟපානවා. යාළුවෙක් දැක්කාම ඉතින් මෙසෙනියසෙන් මිතුරුකමේ චරිතයක් රඟපානවා. බුදුන් වඳිනකොට ශ්‍රාවකයෙක් වගේ චරිත රඟපානවා. අපි රඟපාන එකයි ප්‍රශ්නේ. අපි රඟපානවා. ඒ රඟපාන එක නවත්තන්න තමයි මේ කමටන් ඔක්කොම බඩන්නේ. ඉතින් මේ මේ කන්දේ ගොඩක් දියැලි තියෙනවා. දැස කාලට හැමතැනම දියැලි ගලනවා. දියැලි ගලනකොට සීතලයි. දැන් කර්මයක් සකසුනාද නැද්ද? එතන තමයි රඟපෑවේ. දැන් මම දියැලි අමතල ගොඩක් ඉඳලා තිනවා ඒ තරුණ කාලේ. ඒ යනකොට මේ පිටිපස්සෙන් එන කෙනා ආනෝ මේ ස්වාමිනී සීතලයි නේද? ඒක දියැල්ලේ ස්වභාවය. දියැල්ල සීතලයි. එතකොට තමයි ලටක් ගලව දෙලා එහෙමයි එහෙමයි ස්වාමිනී කියලා පිටිපස්සෙන් එනවා මගේ. දියැල්ල සීතලයි. ඒක දියැල්ලේ ස්වභාවය. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එතන යනකොට ඒ දියැල්ලේ ස්වභාවයයි දැනෙන්නේ. අපේ එකක් නෙමෙයි දැනෙන්නේ. එන හැමතැනම සීතල දැනෙන්න එපා. හැමතැනම වෙවුලන්න එපා අපි. ඒක දියැල්ලේ ස්වභාවයක්. ඒ සීතලේ අයිතිකාරය දියැල්ල. අපි නෙමෙයි. අපට සීතල දැනෙන්නේ නැහැ. දියැල්ලේ ස්වභාවයයි අපට දැනෙන්නේ. ඒ ස්වභාවය එයාගේ එකක්. ඒ දැනීමක් විතරයි තියෙන්නේ. මේක දැනගත්ත කෙනෙකුට කර්ම හැදෙන්නේ නැහැ. පොඩි දෙයක් අදන්න තියෙනවා. පොඩ්ඩක් මේ අර පඩි අල්ලලා බලන්නකො. එතකොට මොකද ඒක? ඒක මොකද්ද? දැන් ඒක නම් ලෝකේ මේක මොකද්ද? ඇත්තම එකක් තියෙනවනේ නේද? ඒක පිළිගන්න එකත් ලොකු දෙයක්. ස්පර්ශය නිසා විඥානයක් අටගන්නේ නැද්ද? පොට්ටබ්බ විඥාන කියලා. එතකොට ඒකට දැනෙන්නේ නැහැ කියලාද කියන්නේ වහන්සේ? ඒකට දැනෙන්නේ නැද්ද? ස්පර්ශයෙන් විඥානයක් අටගන්නවනේ. එතකොට ඒකට දැනෙන්නේ නැහැ කියලාද කියන්නේ? දැන් අතට දැනෙන්නේ නැහැ කියන තීරණයට ආවොත් පොට්ටබ්බ විඥානය නැහැ කියලා අපිට කියන්නේ. එතකොට එහාට නෙමෙයිද දැනෙන්නේ? ඒ දැනෙන එක නෙමෙයිද සිත අඳුරගන්නේ? එතකොට අර අරාදාස දැන් වෙනස් කරන්න වෙනවනේ අපට. ලෝක දෙකක් තියෙනවා හාමුදුරුවෝ. එකක් තමයි භෞතික ලෝකය. අනිත් එක මනෝලෝකය. ලෝක ගොඩක් තියෙනවා. නමුත් මේ දෙක දැනගත්තාම ඇති නිවන් දකින්න. භෞතික ලෝකයේ තමයි ස්පර්ශය තුලින්, සීතල තුලින්, රසණය තුලින්, ගලාගෙන යන ස්වභාවය තුලින් ඒ දැනෙන ලෝකය. මනසට දැනෙන ලෝකය අපි විසින් අදාගෙන නඩත්තු කරන ඒවා. මේ මේකක් තියෙනවා අය, මේ මේකක් තියෙනවා අය, මේ මේ කට්ටිය හොඳය, මේ මේ කට්ටිය නරකය, මේක මට යහපත්ය, මේක මට අයහපත්ය, මේක ටිකක් මට වාසිදායකය, මේක ටිකක් අවාසිදායකය. එහෙම හදාගත්ත ලෝක තියෙනවනේ. ඒක මනෝලෝක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ භෞතික ලෝකය අත්තරින්න කියලා. මානසික ලෝකය නිරෝධ කරන්න කියලා. වචන දෙකක්. මේක නිරෝධ කරන්න බෑ. මාපොලේ පස් කපල කොහෙද ගින් දාන්නේ? මේක අත්තරින්න කියනවා. අරක අත්තරින්න බෑ. ඇයි? ඒ එහෙම එකක් නැහෙනේ. ගස් ගල් මොකවත් නැහෙනේ ඒකේ. එහෙනම් ඒක නිරෝධ කරන්න කියලා තමයි දේශනා. වචන දෙකක්. එනං ඉතුරු ටිකක් වැටේ. ඒක අත්තරින්න බෑ. ඒක නිරෝධ කරන්න. හැබැයි මේක කාට හරි දුන්නම අත්තරෙනවා. අත්තරන භෞතිකය අත්තරින්න පුළුවන් භෞතිකේ නැතුවත් ඇදෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත් මනෝ ලෝක ඇදෙනවනේ රූපයක් නැහැනේ අපිට නිකන්වත් ඉතින් රූපයක් තිබුණොත් හොඳයි කියලා එහෙම විඥාන්ට හිතනොත් එහෙම රූපයක් නැහැ කියලාත් එයාට මනෝ ලෝකයක් ඇදෙනවා ඇදෙනවා කය තිබුණත් නැතත් සිත තිබුණොත් එයාට රූප හැදෙනවා සිතට හිතන්න පුළුවන් ඔව් අරූපාවචර රූපාවචර කියන මේ ලෝකවලත් ලෝක හැදෙනවා මේට සාපේක්ෂව නෙමෙයි ඒක දැන් ගමක ඉන්න කෙනෙක්ගෙන් ජීවිතය ගැන අහුවාම යා මොනවද කියන්නේ පොළොට යනවා මේ එළවලු ටිකක් ගේනවා උයනවා කාලා හය වෙනකොට පුදිනවා ඒතර එට මොනවද කරන්නේ එට උදේත් පොළොට යනවා එළවලු ටිකක් ගේනවා උයනවා උදේ දවල්ට කනවා අවසාය වෙනකොට පුදිනවා මොනවද වැඩේ අනිද්දාට මොනවද කරන්නේ අනිද්දාටත් උදේට පොළොට යනවා එළවලු ටිකක් ඒ කතාවමයි කියන්නේ ඇයි එතනින් යට එකක් නැහැ තව මොනසෙද කතා කළා ඔයා සාමාන්‍ය මොනවද කරන්නේ උදේට මම ඉතින් මේ සීමම් පුල් ගිලා නාලා සීමම් පුල් ඇයි නාලා ඇවිල්ලා ඉතින් කෑමේම කාලා ඉතින් වැඩට ගිහිල්ලා වැඩ ඉවරවල ඇවිල්ලා පොඩ්ඩක් ආවස පොඩ්ඩක් පිට්ටනියට ගිහිල්ලා දුවලා කරලා ඇවිල්ලා හොටෙල් එකට යනවා කට්ටියත් එක්ක රෙස්ටුරන්ට් එකට කෑම කෑම කාලා ඔව් එහෙම බීච් එකට ගිහිල්ලා ඇවිදලා කරලා 11ට විතර ගෙදර එනවා ඒ මොනස වෙන කතාවක් කියන්නේ ඇයි එහෙම කියන්නේ ඒ ඒ අය ජීවත් වෙන පරිසරයට සාපේක්ෂව ලෝක හැදෙන්නේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා වරලා මේ සසර ගැන කොහමද දෙවියනි මේ අදහස කියලා අහුවාම ඒ දෙවිය වෙන කතාවක් යන සසර කියන්නේ ස්වාමින් වහන්සේ ඉතින් හරි ලස්සනයි ලස්සනයි ඔව් විමාන තියෙනවා මල් තියෙනවා දිව්‍ය ඕජා තියෙනවා එහෙම එකක් නෑ එහෙම එකක් අපි දන්නේ නෑ අපි මේ මොකද මේ ඇයි දිව්‍ය ලෝකෙට සාපේක්ෂව යාට සසර දෙන්නේ නිකම් මොනසිරන් සසර අනේ කතා කරන්න බැරි ගයිලා ඉන්නේ ගුටි කාලම මේ මනුස්සයෙ බැඳලා ඒ මනුස්සර අම්බ කරලා දීලා වළංගලෙ ගුටි කාලා මේ මවුන් දෙකයි ඒ මනුස්ස සසරගෙන ඔයම කතාවක් කියනවා. මේ දෙයියේම කතාවක් කියන්නේ නැහැ. එක් එක්කෙනාට සාපේක්ෂව සසර වෙනස්. එකම ආරන්නේ 100ක් නමක් හිටියාම සසරගෙන ඇව්වාම 100ක් නමක් 100ක් ආකාරයෙන් නිර්වචනය කරයි. උන්වහන්සේලා ගාව අවබෝධයට ඒ ප්‍රඥාවට සාපේක්ෂව ඒ කියන සසර වෙනස්. බුදුහාමුදුරුවෝ සසර දුකයි කියලා දේශනා කළානේ. ඒක බුදුහාමුදුරන්ට සාපේක්ෂව ඒ කතාව කාටවත් තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ? එයාට සාපේක්ෂව. බුදුහාමුදුර කියපේක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ තවත් බුදුවරයෙකුට. බුදුහාමුදුර ඇත්තටම මේ සසර දුකයි කියලා කියපේක මොකද්ද කියලා දැනගන්න නම් අපි සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ. එදාට ඒක තේරෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. දැන් පෞල් ජීවිතේ කලකිරලා ඉන්න කෙනෙකුට සසර දුකයි පිංවත. අනේ ස්වාමීනි ඒක නම් ඇත්තම කතාව. ඇයි ඒ මනුස්සයා ඒකෙන් කලකිරලා ඉන්නේ? එතකොට එයාගේ සසර දුක මොකද්ද? පෞල් ජීවිතේ. බැඳලා නැහැ. එයා හොඳ රස්සාව කරගෙන හොඳට ඉන්නවා. එයාට කියලා සසර දුක අනේ ස්වාමිනී ඒක නම් හරියටම හරි. ඇයි රස්සාවට කියලා මේ මම විඳින දුක පයිල්වල ප්‍රශ්නයි බැනුනේ ස්වාමිනී සසර දුක. දැන් එයාගේ දුක මොකද? රස්සාව. ළමයි බලන කෙනාගේ සසර දුක ළමයින්ගේ කරදරේ. ඩ්‍රයිවර් මාත්‍යාගේ දුක මොකද්ද? සසර දුක. මම මේ මා අහලා තිනවා. ගමනක් යනකොට මාත්‍ය සසරගෙන අනේ ආඹුරුනේ සසර කියන්නේ වැඩක්ම නැ කලකින් ඇයි 12ට විතර වාහනේ ගත්තාම යන්න බෑනේ ස්වාමීන් වහන්ස එක තැන ඉන්නවා පැය ගාන ට්‍රැෆික් එකළු යාගේ සසර දුක කොහමද යාගේ සසර දුක ලෝකේ කාටවත් තේරිච්ච නැති එකක් අමුතු කතාවක් යා කියන්නේ ඒ පික්නික් එකේ ඒ ඩ්‍රයිවර් මාත්‍ය ගමනක් යනකොට ඒ කට්ටිය කියලා ස්වාමීන් වහන්ස වාහනයක් එයි ඒකෙන් වඩින්න අපි ඒ අවශ්‍ය ගාස්තු ටික ගෙවන්න කියලා ඒ මනුස්සයා කියන අනේ ස්වාමීන් වහන්සේ සසර කියන්නේ ආයි කලකිරලා තින්නේ මට. මමත් බැලුවා හොඳ අවබෝධයක් ඇති. ඇයි මාතෙන් 12ට විතර වාහනේ ගත්තොත් දෙක වෙනවනේ ස්වාමීන් වහන්සේ කිලෝමීටරයක් කරන මේ සසර ගැන පුදුමාකාර දර කලකිරලා මට. ඒ ට්‍රැෆික් එකළු එයාගේ සසර දුක. වෙන මොකවත් එයාට සසර දුකක් නැහැ. ට්‍රැෆික් ප්‍රශ්නේ තියෙන යාට. බලන්න මේ මිනිසුන්ගේ එක එක්කෙනාට සාපේක්ෂව එයාගේ මානසිකත්වයට සාපේ සසර වෙනස්. වෙනස් එයාට වෙනම සසරක් තියෙන්නේ. හොටල් එකේ ඇතුලේ උයනවනේ කෝකියේ එයාගේ ළඟට ගිහිල්ලා සසර දුකයිද කියලා අහනවා. අනේ හාමුදුරනේ සසර වැඩම උදේට කිරි හොදි අදනවා දවල්ට මාළු ඇඹුල් තියනවා වැඩක් නෑ මට කලකිරලා තියෙනවා. මේ මනුස්සයට ඔදිවිඅංජනවල සසර දුක කියලා කියන්නේ. උදේන රා වෙනකේ මේ මනුස්සයා මොනවාරි එකක් කලත්නවාමනේ. තුන පහකන වැඩ මේ මනුස්සයාට මේ ඔදිවිඅංජන කෑමලු සසර කියලා කියන්නේ. ඒකේ මුළු කලකිරලා තියෙන්නේ. වෙන ප්‍රශ්න එකක්වත් නෑ. සසර කියන්නේ පුද්ගලයාට සාපේක්ෂව ඇදෙන එකක්. දුක කියන්නේ එයාට ඇතිවෙන විඩාවට සාපේක්ෂව ඇතිවෙන ප්‍රශ්නයක්. මගේ විඩාවට තමයි මගේ දුක ඇති වෙන්නේ. ඒක අනෙක් කෙනෙකුට ඇදෙන්නේ එයාට වෙන එකක් ඇදෙන්නේ. තමන්ට සාපේක්ෂව තේරුම් ගන්න. ඒක තමයි මාර්ගය. ඒක තමයි පණිවිඩය. තවත් කෙනෙකුගේ මාර්ගය අපේ මාර්ගය නෙමෙයි. අපේ මාර්ගය තවත් කෙනෙකුගේ මාර්ගයකුත් නෙමෙයි. දැන් මං වඩපේක උපාසක මාතෘට වැඩේද නැහැ. ඒක මටයි වැඩෙන්නේ. දැන් උපාසක මාතෘට ඊට වඩා හොඳ එකක් වැඩෙන්න පුළුවන්. අයි පාරම එක්කෙනාට එක්කෙනා වෙනස්නේ. එක විඥානයකට සමාන තව විඥානයක් නැහැ. වෙනස්. එහෙනම් ඒ වෙනස් වෙනවා කියලා කියන්නේ ඒක ප්‍රාරම්භි වෙනස්. ඒ ප්‍රඥා ධාරිතාව වෙනස්. එහෙනම් යාට වෙන එකක් තේරෙන්නේ.